අපේ මන්ත්‍රීවරු ලොකු පිරිසක් ඇස්වීමට සහභාගී වුණා. මොකද මේ මන්ත්‍රීවරු දිගටම හිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්ක. මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්ක අදත් හිටගත්තත් වැඩි දෙනෙක්. මේ මහින්ද රාජපක්ෂට ඔය පාක්ෂිකයන්ට ඡන්දයක් දෙන්න බෑ. මොකද ඒක මදි. දැන් ඕක මැතිනිටත් ඔය විදියටම වුණා. මැතිනි අපේ පක්ෂයට නායකත්වය දෙද්දී ඡන්ද 14ක් අපි පෙරදුනා. එකක් නෙමෙයි. හැබැයි පාක්ෂිකු මැතිනි එක්ක තමයි හිටියේ. මේ යථාර්ථය කළා පාක්ෂිකයා මෙහෙවන්න ඕන. නොනේ කිසි දුෂ්ටයි. හැබැයි ඒක කරන්න ඕන. ඉතින් ඒ නිසා ශ්‍රී ලංකාවේ පක්ෂය මැදම් කාර්යක්ෂභාව හදිසි වෙන එකක් නෑ. මේ මන්ත්‍රීවරු කියලා දෙනාම අයින් කරලා දාන්න.